අපි පෞගේ කාලේ ඉල්ලීමක් කරා උදලාගම වාර්තාව හෙළි කරන්න, පර්ණගම වාර්තාව හෙළි කරන්න. මේක ජාත්‍යන්තරය සමග ගැටෙන මේ සටනේදී අපට ශක්තියක් කියලා අගමැතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඔව්, මේ මාසේ 20 වෙනිදාට ඒ වාර්තා හෙළි කරනවා. ඒක බොහොම හොඳ දෙයක්. උදලාගම වාර්තාව පෙන්නලා, පර්ණගම වාර්තාව පෙන්නලා ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු නොවුණයි රාජනීතිඥ ඩෙස්මන්ද් සිල්වා මැතිතුමාගේ වාර්තාව වහාම හෙළි කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.